මට කියන්න ආයස්මතුන් මම කියන කෙනා නේද මේ ඔක්කොම හේතුව ඉපදීමට දුකට හේතුව ඒක පිළිගන්නවා නේද මම කියලා කෙනෙක් නෑ සතරමා භූතයක් මෙතන ඉන්නේ කියලා ඔබවහන්සේ එකක් සිතුවනේ මම නැත්තම් සතරමා භූතය හැදුනේ කොහොමද මම කියලා කෙනෙක් නෑ නෑ ඒ සංකල්පයක් නෑ එහෙම සංකල්පයක් නැති වුණාට පස්සේ සතරමා භූතයක් පමණක් ස්ථීර වශයෙන් ඉන්නවා කියන තැනට ඒ තීරණයට ඒ නිගමණයට ඒ සිත ආවේ ඇයි ඒකට හේතුව තමයි ඒ කියන කෙනා තාම ඉන්නවා ඒ කියන කෙනා ඉන්න නිසා ඒ කියන කෙනා තුල තමයි අර සතරමා භූතය නඩත්තු වෙන්නේ හේතුඵල ධාමයට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩනවා හේතුඵල ධාමයට අනුව දැන් මේක සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩපු කමඨාන උන්වහන්සේ තමයි හේතුඵල ධාමයෙන් හරියක් බෝධියට පත් වුණේ ප්‍රඥාව අධික දැන් මේක අපි වඩනවා කියමුක හේතුඵල ධාමයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වඩනවා දැන් මේ පේන දිට්ඨිය මේ දර්ශනය මේ දැක්ම මොකද්ද හේතුවද ඵලයේද පේන මේ දර්ශනය මේ දිට්ඨිය කියන එක අයින් කරමු ඒක පාළි වචනයක්නේ මේ පේන දර්ශනය ගස් කොළන් වෙන්න පුළුවන් කුටි වෙන්න පුළුවන් බඩ මුට්ටු මේ පේන දර්ශනය හේතුවද ඵලයේද දැන් බලන්න හේතුඵල ධාමෙන් ආර්යඅෂ්ටාංගික මාර්ගේ වඩනවා මේක තමයි කමඨාන මොකද කමඨාන හේතුඵල ධාමෙන් හොඳට අහගන්න ඕනේ හේතුඵල ධාමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. දැන් පළවෙනි එකට ආවා දිට්ඨිය. පේන එක වඩනවා. පේනවනේ දැන්. රස්සිතේට එනකොට කැලෑවල් පේනවා, එළියට යනකොට ගෙවල් දොරවල් පේනවා, මිනිස්සු පේනවා. මේ පේන එක හේතුවද ඵලයේද? ඒ දේශනාව නැවත අහලා බලන්න ඒකයි මම ඒ කාරණාව කියනවා. පේන්නේ ඔක්කම මොකද්ද? ඵලය. ඇයි ඒකට ඵලය කියලා අපි අර්ථයක් දුන්නේ? දැන් හේතුවක් තියුණොත් හේතුව පේන්න බෑනේ. හේතුව කොහොමද පේන්නේ? මට ගුටි කන්න තියෙනවා මට කර්මයක් පරිසම් දෙන්න තියෙනවා හැබැයි දැන් තාම ගුටි හම්බ වුනේ නැහනේ එහෙනම් දැන් තියෙන්නේ මොනවද හේතුව පේන්නේ වැදුනම එහෙනම් ගුටි කන්න තිබුණා ඵලය තමයි පේන්නේ එහෙමද නැද්ද දැන් ඔබ වහන්සේට කුසල් තියෙනවා මොකද්ද මේ භවයේ පෝසත් වෙන්න කුසල් තියෙනවා හැබැයි ඉපදෙනකොට සතපාක්ක තතේ නැහැ දැන් අවුරුදු 25ක් වෙනවා ඒත් සතපාක්ක තතේ නැහැ හැබැයි කුසල් තියෙනවා විශාල පෝසතෙක් වෙන්න. දැන් ඒ හේතුව පේනවාද? ගෙවල් දොරවල් අම්බෙලා යානවා මෙච්චර සම්පත් ඉන්න ඒ කාලේ සෑහෙන කාලයක් හිටියා මුකුත් නැතුව දුප්පතෙක් කියලා. දැන් හැමදේම ලැබිලාද? දැන් මේ ඵලය පේනවා නේද? හැබැයි දැන් මේවා ලැබෙන්න තිබුණානේ. මේවා ලැබෙන්න තිබුණේ හේතුව තිබිච්ච නැහැ. ඒ හේතුව අවුරුදු ගානක් පේනුන්නේ නැහනේ. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතුඵල ධාමයෙන් වඩන ශ්‍රාවකයා නිතරම දකින්නේ ඵලය. මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ මට අවවාදයක් දෙනවා. හැබැයි අවවාදේ ලබන්න හේතුවක් තිබුණා. ඒක දැක්කේ නැහැ. කරබාන ඉන්නවා. මොනා කරන්නද වැඩිහිටියෙක් නේ කියපුවාද? මගේ වරද මගේ අඩුවනේ. ගමන් හොඳට නේ කියන්නේ කියලා ඔක්කොම ආගෙන අවසරයි ස්වාමීන් වහන්සේ නම් වඩින්න. ඊට පස්සේ ඒක කරන්න එමයි ගියා. ගිහිල්ලා කල්පනා කරනවා මට අවවාදයක් ලැබෙන්න තරවටුවක් ලැබෙන්න හේතුවක් තිබුණා. හැබැයි හේතුව මට පෙනුන්නේ නැහැ. අද අර තරවටු ටික ඇහුණා. එන ඇහෙන්නේ මොනවද? ඵලය. ඵලය ඇහෙන්න කලින් ඒකට අදාළ කර්මය හැෙන්නේ නැහැ. පේන්නේ ඔක්කොම ඵලය. ඵලය දකින්න කලින් ඒක දකින්න තිබිච්ච හේතුව පේන්නේ නැහැ. රුවන්වැලිසෑයට වැඩියා චෛත්‍ය පේන සාදු කෙනා බයි. ආවල් මාසයේ ආවල් දවසේ ආවල් වෙලාවට රුවන්වැලි මාසයේ චෛත්‍ය මට පේනවා කියලා හේතුවක් තිබුණේ. ඒ හේතුව දැක්කද? නැහැ. චෛත්‍ය දැක්ක එනම් ඵලයනේ දැක්කේ එනම් තාපසයේ හේතුඵල ධාමෙන් ජීවත් වෙනකොට තාපසයේ හේතුඵල ධාම වඩනකොට හැම මොහොතෙම තාපසයා දැනගත යුතු කාරණා මොකද්ද ලෝකෙ නිතරම ස්පර්ශ වෙන්නේ වැඩිම ප්‍රමාණයක් 90% ඵලයේ ස්පර්ශ වෙන්නේ හේතුව ස්පර්ශ වෙන වෙලාවල් තියෙනවා දැන් බලන්න අර්ක හේතුව දකින්න කොහොමද මේ හැමතැනම ඵලය හැබැයි මේ ඵලය දකින්ද මේ ඵලය අවබෝධ කරන්න මට අවබෝධයක් ආව නේද? දැන් මේ ඔක්කොම ඵලය මේ ඵලය කියලා මම දැනගත්තේ කොහොමද? 100ෙන් අවබෝධයෙන් මම දැනගත්තා මේ ඔක්කොම ඵලය කියලා. මෙච්චර කාලෙක මම ගස් තියෙනවා, කොළ තියෙනවා, ඉතින් මේ දානෙ තියෙනවා, වළඳන ඔයෙ ඉන්නවා. කොහෙද යන්නේ කියවම ඉතින් මේ ඔයෙ ඉන්නවා ජීවත් වෙන ප්‍රශ්නයක් නැහැ. එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. හැබැයි දැන් මේ පේන හැම එකක්ම ඵලය කියලා මම දැනගන්න නිසා ඒ දැනගත්ත මානසිකත්වය මොකද්ද හේතුව හේතුව නිසා ඵලයක් ආවා. ඒ ඵලය කියලා අමුණගත්තාම හේතුවක් ඇදෙනවා. එහෙනම් මේ හේතු කියන එක නිර්මාණය වෙන්නේ බොහොම ස්වල්ප ප්‍රමාණයක් ඵලය තුලින්. හැබැයි ගොඩාක් හේතුව ඵල. ඒකනේ හේතුඵල ධර්ම කියලා කිව්වේ. ඵල හේතු ධර්ම කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැත්තේ. එහෙම එකක් කලාතුරකින් ස්වල්පයකින් හැදෙන එකක්. ඒක ගොඩාක් ප්‍රඥාවතුන්ට සාපේක්ෂව හැදෙන එකක්. දැන් බලන්න හේතුවක් තියෙනවා. මොකද්ද? වැඩිහිටි කෙනෙකුගෙන් අවවාද ලබන්න හේතුවක් තිබුණා. දැන් මේක හේතුව. ඵලය මොකද්ද? අවවාද ලැබෙනවා. අවවාද ලැබුණේ මොන හේතු නිසාද? අවවාද ලැබුණේ මොන හේතු නිසාද? අවවාදයක් ලැබෙන්න තිබිච්ච හේතුව නිසානේ. එතකොට හේතුව කොහටද අයිති වෙන්නේ? හේතුව කියන එක අයිති වෙන්නේ කොකටද? වැටහුන්නේ නැහැ. දැන් මේ කෝපේ තියෙනවා. එකට කියනවා පැන් කෝපේ කියලා. එහෙම නේද? පැන් කෝපේ තියෙනවා. දැන් මම මොනවද කළේ? ඇයි මම මෙතනින් හරන් තිබ්බේ? මම මෙතන හේතුඵල ධර්මකේ කිව්වේ. මම මේක පැන් කෝපේ කියලා ඔබ පෙන්නවා. ඇත්තටම මට පෙන්නන්නද මේ වුණා තිබුණේ? ඔබ වහන්සේට අහුවෙන්නේ නැති හේතුඵල ධර්ම කදලා පෙන්න ඔබ වහන්සේට අහුවෙනවද කියලා බලන්න. දැන් බලන්න. පැන් කෝපේ. අඟල් හතර මෙයාට කළානේ. ඒක හරියට දැක්කම තියෙන මේ අඟල් හතර මෙයන් තිබෙද්දි මේක පෙන්නලා එතන තියන්න එපා. එහෙනම් මෙතන තියන්න හේතුවක් තිබුණා. ඒ හේතුව නිසා ඵලයක් ඇතිුනේ. ඵලය තමයි මේක. එහෙනම් මෙතන නොතිබෙන්න හේතුවක් තිබුණාද නැද්ද? තිබුණා. මෙතන තියෙන්නේ හේතුවක් තිබුණාද නැද්ද? එතකොට මෙතන තිබිච්ච එක හේතුව නම් අතන නොතිබෙන්න එක ඵලය නෙමෙයිද? අන්න ඒක අනිත් පැත්තට ගියා. මිත්‍යාවක් දිනනවා. සියෙන් දැක්කාම ඒක සම්මා වෙනවා. එහෙනම් හේතුව ඵලය වෙන්න පුළුවන්. ඵලය හේතුව වෙන්න පුළුවන්. ඒ දකින්න කෙනාගේ ප්‍රඥාවට ඒක තියෙන වෙන එකක්. කෝපේ තියෙනවා. බලන්න ඊළඟ එක. කෝපේ තියෙනවා. කෝපේ හේතුවද ඵලයද කියලා ගමු අපි කියනවා ඵලය. ඇයි? මැටි කියන හේතුව නිසා මේක ඇදුනේ. හරිද වැරදිද? හැබැයි මැටි කියන ඵලය නිසා විවිධ ඒවා හේතු හැදිලා තිනවා. හරිද වැරදිද? හරි. මැටි කියන ඵලය නිසා විවිධ නිර්මාණ විවිධ හේතු වටගත්තා. හැබැයි මැටි කියන හේතුවෙන් කෝපය කියන ඵලය අටගත්තා. ඒකත් හරි. ඒකයි මේ හේතුඵල ධාමෙන් යම් කිසි කෙනෙක් සම්මා වඩනවා නම් එයාගේ ප්‍රඥාව මෝරලා අර වහන් දානවා වගේ. උප්පරිම වැඩනන පස්සේලියක අවබෝධ වෙන්නේ. ඇයි මේ හේතුඵල ධාම කියන එක එච්චර සංකීර්ණ ප්‍රශ්නයක්? දැන් මේ කරන විග්‍රහයත් ගොඩක් දුරට තේරුන්නේ නැහැ නේද? පැටලුණාද? හරි. හේතුඵල ධාමෙන් දකින්නවා. හේතුඵල ධාමෙන් දකින්නකොට පේන්නේ මොනවද? හේතුඵල ධාමෙන් දිට්ඨිය, ඒ කියන්නේ දර්ශනය දකින්නකොට පේන්නේ මොනවද? නැවත හොඳට කල්පනා කරලා කියන්නේ ඒ වචනේ තුල මම ඒ කමඨාන දෙනවා ඔබ වහන්සේට. හේතුඵල ධාමෙන් දකින්නකොට පේන්නේ මොනවද? දැන් බලන්න හේතුඵල ධාම පැත්තකින් තිබ්බා. මේක කෑලි වලට දැන් කඩනවා අපි. අයි මේ වාක්‍ය දීර්ඝ නිසාත් මේක පැටලිලා. හේතුවක් තියෙනවා, ඵලයක් තියෙනවා, ඒක ක්‍රියාත්මක කරන ධර්මතාවයක් තියෙනවා. හරිද මේ තුන? මේක පැත්තකින් තිබ්බා හේතුඵල ධාම. හේතුඵල ධාමට අනුව පේන දේ හොඳට අහගන්න. පේන දේ දකින දේ නෙමෙයි, බලන දේ නෙමෙයි, පේන දේ අරකින හේතුවද ඵලයද කියලා වම් අපි කියන එක ඵලය. හරිද වැරදිද? දැන් බලන්න නැවත මම ඒක වංශ හරි කියපු නිසා ආපහු වෙනවා මුලට. හේතුඵල ධාමට අනුව පේන දේ හේතුවද ඵලයද? ආයි ප්‍රශ්නේ. ආයි ආව උත්තරේට හේතු ඵලය ක්‍රියාත්මක කරන ධර්මතාව පැත්තකින් තිබ්බා. පේනවනේ. දැක්කේ නැනේ. මම මට පේන දේ පේන බව දැනගන්නවා. දැන් දැක්කද නැද්ද? පේන දේ පේන බව දැනගන්නවා. දැන් මේම යනකොට දැක්කේ නැහැ. පේනවා. නමුත් නැහැ. පේන බව දැනගත්තා. මම දන්නවා මෙතන මේ කෝපයකුයි පිඟානකුයි තියෙනවා. පාත්‍රයකුයි තියෙනවා. කෝපයකුයි පිඟානකුයි පාත්‍රයකුයි තියෙනවා කියලා මම දැනගත්තාම දැන් පේන දේ මොකද උනේ? පෙනුන දේ බවට පත් වුණා නේද? දැක්ක දේ බවට පත් වුණා නේද? එහෙනම් පේනවා කියලා කියන්නේ හේතුව. ඒක දැක්කා කියන තැනට දැනගත්තාම ඒක ඵලය. දැන් පේන දේ හේතුවද ඵලයද? හේතුව. දැන් ටිකකට ඉස්සෙල්ලා ඔබන් කියවනේ ඒක ඵලය කියලා. දැන් ඒක හේතුවනේ කොහොමද? ඒ කියන්නේ ඒකේන කමටාන තාම තේරුන්නේ නැහැ. ඔබ වහන්සේ ප්‍රඥා හදික වෙලා රාත් වෙලා පිරිණිවන් පාන්න බලාපොරොත්තු වෙන නිසා ඔබ වහන්සේට දෙන්න ඕනේ තේ වගේ කමටාන තමයි. කවදාරි දවසක මේක තේරුම් ගත්තත් ගුරුවරයාට තේරෙන ඔක්කොම ටික ඔබ වහන්සේටත් තේරෙනවා. ගුරුවරයායි ගෝලයායි අතර කිසිම වෙනසක් නැ සමානයි. දෙන්නටම එක වාගේ තේරෙනවා. මම ඔබ වහන්සේ දිහා බලාගෙන නියඬ වෙන ඔබ වහන්සේ මන් දිහා බලන්නේ නැහැ. කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දෙන්නට එකම දේ පේනවා. හේතුඵල ධාමයේදී දැන් මොකද්ද දකින්න ඕනේ? මේ කමඨාන තුළ අපි කමඨාන තෙමකෝ. හේතුඵල ධාමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා යම් කිසි කෙනෙක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කෙනා කොහොමද දකින්න ඕනේ ලෝකේ? හේතුවද දකින්න ඕනේ, ඵලෙද දකින්න ඕනේ? ඔබ වහන්සේ එකාන්තයක් අල්ලන හැම මොහොතෙම පරදිනවා. ඒකනේ කමඨාන වැඩෙන්නේ නැත්තේ. හේතුව හැල්ලුවොත් ඵලය අත්හැරෙනවා. ඵලය ඇල්ලුවොත් හේතුව අත්හැරෙනවා. එකක් අත්හැරුණාම මෙතන මොහොගයක් 150ක් නැද්ද? හේතුඵල ධාමෙන් මට පේන්නේ. හේතුඵල ධාමෙන් හැයෙන්නේ. එතකොට හේතුව තිබුණාය, ඇයෙනවාය. ඒ දෙක එකටනේ හැයෙන්නේ. ඇයෙනකොට දැන් හේතුව අයින් කරන්නකෝ. දැන් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේට තරවටු කරනවා. දැන් තරවටුව දැන් ඔබ වහන්සේ ඵලය කියලා ගන්නවා. එතකොට හේතුවක් නැතු කොහොමද ඒක ඇයෙන්නේ? දැන් ඒක ඔබ වහන්සේ භාගයයිනේ හරන් තින්නේ. එතකොට ඔබ වහන්සේ හේතුව ගන්නවා, ඵලය අතරිනවා. ඵලය ඔබ වහන්සේ ගන්නවා, හේතුව අතරිනවා. මාර්ගය වැඩෙන්නේ කොහොමද? භාගිටිනේ වදන්නේ. අර භාගිට නාල යන්නේ සබන් ඉතන කණේ යන කට්ටිය කියන සබන්වත් ගිහිල්ලා නැහැ. ඒක භාගිට නාල ගින් තින්නේ. එහෙම එකක් නේ. හේතුවක් තියෙන්න ඕනේ. ඒකෙන් ඵලයක් නිර්මාණය වෙන්න ඕනේ. එතකොට නේද පේන්නේ? එතකොට මේ පේනේ මොනවද? හේතුඵල ධම. ඒකේ ඵලේ විතරක් නෙමෙයි හේතුවත් එක්ක තියෙන. හේතුව අයින් කරාම මෙතන ඵලයක් තියෙන්න බෑ. ඵලයක් නිර්මාණය වෙන්න බෑ හේතුවක් නැතුව. ආශිර්වාද කරන්න, ආශිර්වාද ඇහෙන්න, ආශිර්වාද ලබන්න හේතුවක් තිබුණා. ඒ නිසා ප්‍රශංසාවක් ආශිර්වාදයක් ලැබෙනවා. ඇහෙනවා. ඒක සෝතය. ඒ ඇහෙන දේ ඵලය. හැබැයි ඒක ඇහෙන්න හේතුව තිබුණාද නැද්ද? ඇහෙන වචනවල හේතුවත් එක්ක ඇහෙනවා. අන්න ඒක දකින්න ඕනේ. ආශිර්වාදයක් එක්ක ආශිර්වාදයේ හේතුවත් මට ඇහෙනවා. හැබැයි ඒක වචනවලින් කියන්න බෑ. හේතුව කියන්න පුළුවන්ද? කවුරු හරි කියනවා ඔබ වහන්සේට ගන්න මට කර්මයක් තිබුණා. ඒ කර්මයට අනුව මගේ හතට පොල්ලක් ගැණුණා. ඒ ගත්ත වෙලේ ඉඳලා ඔබ වහන්සේට ගානක මගේ ඇඟේ 100ක් නැහැ. ගැව්වා. පස්සේ මට හිතුණා ඒ කර්මය පරිසම් දුන්නයි කියලා. ඒ පොල්ල අතහැරියා. මම මගේ වැඩ බලාගෙන ගියා. එහෙම කවුරු හරි කියනවාද? එහෙම කියනවා නේද? මානසික ලෙඩෙක් නේ. එහෙනම් මේ ලෝකේ කවුරුත් හේතුඵල ධාමයට අනුව අකුසල කරන්නෙත් නැහැ, කුසල කරන්නෙත් නැහැ. මේ දැන් අපි කතා කරා අකුසලයක්. ඔබ වහන්සේට ධන් ලබන්න හේතුවක් තිබුණා. ඒ නිසා පාන්දර නැගිටලා මම ව්‍යංජන දෙකකුත් එක බත් తిව්වා. ඒ හේතුවට අනුව ඵලයක්. දැන් ඔබ වහන්සේ බත් පූජා කරනවා. ඕම කියලා ධන් දෙනවද පින්ඩපාත යනකොට? එහෙම කියන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු දන්නේ නැහැ ඔය කතන්දරේ. මේ හේතුඵල ධාමෙන් මාර්ගය වඩන ආර්ය ශ්‍රාවකයා විතරයි මේක දන්නේ මේ කතන්දරේ. මොකද මේ වෙන්නේ කියලා. ධන් ලබන්න හේතුවක් තිබුණා. ඇයි? පෙර සංසාර දුන්නා, දුන්න දේ ලැබෙනවා. හරිනේ? එහෙම නේද? දුන්නොත් ලැබෙනවා, ගත්තොත් දෙනවා. එහෙනම් ඒ කට්ටිය ගත්තා. හේතුවක් ඇදුවා. දැන් දෙනවා. ඵලය පරිසම් දීලා. මම දුන්නා. හේතුවක් ඇදුවා. දැන් මට ලැබෙනවා. හරි නේද? එතනත් හේතුඵල ධාම, මෙතනත් හේතුඵල ධාම. දෙන කෙනා දෙන්නේ ඵලෙන්ද හේතුෙන්ද? හේතුඵල ධාමෙන් ගන්න කෙනා ගන්නේ ඵලෙන්ද හේතුෙන්ද? හේතුඵල ධාමෙන් දුන්නා කියන හේතුව නිසා මේක අටගත්තේ. දුන්නේ නැත්තම් මේක ලැබෙන්නේ නැහැ. මේක පාත්‍රෙට වැටෙන්නේ නැහැ. දුන්න නිසා නම් මේක ලැබෙන්නේ. මේක ලැබෙන එක ඵලය තමයි. හැබැයි හේතුවත් එක්ක තමයි ලැබෙන්නේ. ඒ දෙක එකට දකින්න ඕනේ. වෑයමක් නැති පීඨීමක්, පීඨීමක් නැති වෑයමක්. දැන් එයා කොයි අන්තෙ දෙන්නේ? අන්තයක් නැහැ. ඒගොල්ලෝ ඉපදෙනවද? ඉපදෙන්නේ කොහොමද? ඉපදෙන්න ක්‍රමයක් නැහැ නේතන. වෑයමක් නැති පීඨීමක් තියෙනකොට එයා පීඩලා නැහනේ. ඇයි වෑයමක් නැහනේ? පීඨීමක් නැති වෑයමක් තියෙනවා. කොහොමද පීඩ නැතුව වෑයම් කරන්නේ? එතන පීඨීමකුත් නැහනේ. දැන් හේතුඵල ධාම වඩනකොට හේතුඵල ධාම තුළ ක්‍රියාත්මක වෙන්නේ මොනවද? අපි හේතුඵල ධාම වඩනවා. කමඨානකයෙන් සම්මාදිටියක් වඩනවා. මේ හේතුඵල ධාම තුළ සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ මොනවද කියලා බැලුවාම අටලෝ ධාම ක්‍රියාත්මක වෙන්නේ. අටලෝ ධාම ඒක තුළ ක්‍රියාත්මක වෙන බව, අටලෝ ධාම තමයි මේ හැම මොහොතේ මට ස්පර්ශ වෙන්නේ කියලා දැනගත්තාම ඒ ශ්‍රාවකය වැඩි දවසක් ඒක වඩන්නේ නැහැ. සංගල වැඩෙනවා. අපි ගොඩාක් දුරට මේ දකින දේ තුලින් සෑයීමටපත් වෙන්නේ නැහැ. ඇයෙන දේ තුලින් සෑයීමටපත් වෙන්නේ නැහැ. දැනෙන දේ තුලින් සෑයීමටපත් වෙන්නේ නැහැ. අවබෝධ වෙන ඒ ප්‍රතිසත්‍යද සෑයීමටපත් වෙන. ඊට වඩා අවබෝධ වෙන්න ඕනේ. ඊට වඩා ගැඹුරෙන් දකින්න ඕනේ. ඊට වඩා මේක දක්ෂ ලෙස වටහා ගන්න ඕනේ කියලා එකක් අපි වඩනකොට අර වැටෙච්ච දෙයින් වැඩකුත් නැහැ. හොඳ කතාවක් තියෙනවා මේ තපස්වරුන්ගේ කතාවක්. එක ගුරුවරයෙක් හිටියා මේ හිමාලයේ බොහොම දක්ෂ ලෙස කමටහන් දෙනවා. වයසෙන් බාල කෙනෙක් එයා. හැබැයි හරි ප්‍රඥාවන්තයි. කමටන් දෙනවා කමටන් දෙනවා ගෝලෙ කිටි හරි හිතුවක් ආර එයාට එතන අනේ දැන් ඔක්කොම ටික කියලා ඉවරන ඔච්චරනේ වඩන්න තින්නේ මේක ඕන තැනකකින් වඩා ගන්න පුළුවන් ගුරුවරයා ළඟ ඉඳලා ඉති මොකටද වඩන්නේ ගත්ත පාත්‍රේ අර සිවුරු කැල්ලයි අරම කියා ගත්ත එයා ගියා ගුරුවරයා දන්න ටික ඔක්කොම කියලා ඉවරයි දැන් මට තියෙන වඩන්න මට වණගත වෙලා වඩන්න පුළුවන් කියලා ඒ පල්ලෙහාට ගිහලා හොඳට කොළ පාට ගස් තියෙන හොඳ වතුර තියෙන ගම්මාන පේන දුර තියෙන්නේ හොඳ ලස්සන මේ නුග ගාක් ළඟට ගිහලා වාඩිලා භාවනා කරනවා අර අර ආගත්ත දේ උඩ ආගත්ත දේ දැන් බිමට ඇවිල්ලා වඩනවා යා දවසක් වඩනවා දෙකක් වඩනවා සතියක් වඩනවා මාසයක් වඩනවා මේක වැඩෙන්නේ නැහැ වැඩෙන්නේ නැහැ පස්සේ කල්පනා කළා බඩගින්නේ ඉඳලා කොහොමරි මම මේක ගොඩ දානවා ගුරුවරයාට මම පෙන්නනවා පීටක් නැතුව මම මේක වැඩුවා මම දක්ෂය කියලා මම ඔප්පු කරනවා කියලා මේක වඩනවා වැඩෙන්නේ නැහැ බඩගිනියාව ඇස්සැරලා බැලුවා මේ ඇට වගේ පළ වගේක් වැටලා තියෙන නුග පළ අරගෙන ඉතින් කල්පනා කරන බලන්නකො නුග පළ මෙච්චර ලොකු ගාට එක ලොකු ගෙඩි තිබුණා නම් ගෙඩියෙන් දෙකෙන් බඩ පිරෙනවනේ මෙච්චර ලොකු ගෑ පොඩි ගෙඩි තිබ්බ බලන මේ ගස්සුත් වැඩක් නැහැ කියලා හරියට තරහා දැන් අයි බඩගින්න තරමනේ දැන් මේකෙන් 500ක්වත් අවුලන්න ඕනේ බඩගින්න පිරෙන්න 500ක් අවුලන මානසිකත්වේ නයි ඉතරම් බඩගිනි වැඩක් නැහැ මෙච්චර ලොකු ගෑ මේ වගේ පොඩි නේ අබෑට වගේ ඕව කාලා හරිනවා කියලා එකපට ඉනාසද්දයක් ඇහෙනවා රෝගිය කලබල වෙන කවුද ඉනාවෙන්නේ බලනකොට උඩ දෙවියෙක් ඉඳලා දෙවියට දරා ගන්න බැයි නා බඩවල් කැඩෙන්න hina හරියට තරහා ගියා යෝගියාට කතා කරල් බිමට එන්න කියලා ඊට පස්සේ දෙවියා ඇවිල්ලා වැඳලා ස්වාමිනී ඇයි නාඋනේ ස්වාමිනී මට කාරණාවක් පිටුණා මට දරා ගන්න බෑ ඉනා කියා මං ගොඩාක් කළා බැලුවා සති දෙකක් තුනක් ඔබවංශගේ වැඩ ටික මං අවුරුදු 10 ගණක් ඉන්නවා මේ ගයේ හැබැයි මේ සති දෙකේ ඔබවංශගේ වැඩ දැකලා මට hina නවත්ත ගන්න බෑ ස්වාමිනී සමා වෙන්න කමක් නැහැ මොකද්ද කාරණාව ස්වාමිනී මේ පොඩි ඵලයේ දැකලා පලයේ පොඩි කියලා ඔබවංශේ දුක් වෙනවනේ කොහමද නුගගයේ පල පොල් ගෙඩි වාගේ තිබුණා නම් මාංශිත බිම විවේක ගන්න කගේ ජීවිතේද කවුද මොකද කියන්නේ ඇයි ඒ ගෙඩි හැදලා මිනිස්සු දහස් ගණන් මැරෙනවා නුගගා කියන්නේ සෙවණ දෙන ගා කියලායි කතාවේ තියෙන්නේ හැබැයි පොල් ගෙඩි වාගේ පල තිබුණාම බිලිගා කියලා කෙනයි ඒක යට නිදාගත් එකෙක්වත් ජීවත් වෙන්නේ නැහැ එහෙනම් නුගගා ලොකු විශාල ගා හැබැයි ඒක පලේ බොහොම පොඩි කියලා ඔබවංශේ දුක් වෙනවා පොල් ගෙඩි වාගේ පල තිබුණා මාංශයෙන් ඇල්ල සතපෙන කාගේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඒක කල්පනා වෙලා ඉනා උනේ. පස්සේ තාපසයා කල්පනා කරාලු හරි කතාව. ඒක නිවැරදි. එච්චර ලොකු පළ තිබුණා නම් මමත් ඒ පළේ ලොකුවට පළ බලාපොරොත්තු නැ. එහෙනම් ගෙඩි වැටලා මගේ හොළුව පැලෙනවනේ. අතපය කැඩෙනවනේ. සමහරට ඒ වගේ ලොකු ගෙඩි වැටුණා නම් මැරෙන්නත් ඉඩනේ. එහෙනම් මේ පළ පොඩි නිසා තමයි මම ජීවත් වෙලා තියෙන්නේ. හරි. මොකද්ද මේ කාරණාව තුලින් කියන්නේ? පළ ලොකු ප්‍රශ්නේවත් පළ පොඩි ප්‍රශ්නේවත් නෙමෙයි වැදගත්. ඔයා සෑයීමටපත් වෙන මානසිකත්වය අදලා නැහැ. එහෙමද? කොහොමද සෑයීමටපත් වෙන්නේ? ඒ කාරණාව කියන්න. ලද දෙයින් සතුටු වෙන එක මේ ලෝකේ අපේ දැනුමට තේරෙන දේ, අපට පේන දේ, අපට ඇහෙන දේ තුළ සෑයීමටපත් වෙන්නේ කොහොමද? ඒ සෑයීමටපත් වෙන එක හොඳටම දන්න කෙනාට පිටුපාලා තමයි ඇවිල්ලා ඉන්නේ. එයා තමයි මේ කාරණාව හරියට දන්න කෙනා. ඒ නිසා එයා ළඟටම ගිහිල්ලා අහන්න එයා තරම් දන්න කෙනෙක් නැහැ. ඒ යෝගියා නැවත යනවා ගුරුවරයා ළඟට. එනකොට ගුරුවරයා ඒ වෙලේ කුටියෙන් එළියට එනවා පින්ඩපාත යනවා. එනකොට මේ හඳාගෙන ඉන්න ස්වාමිනී සෑයීමටපත් වෙන ගුණේ වඩන හරි හරි ඕම වාඩිලා ඉන්න. හරි ඕම වාඩිලා වඩන්නකෝ. ස්වාමිනී කොහොමද ඒක වඩන්නේ? සෑයීමටපත් වෙන එක වඩන්නත් ඕනේ සෑයීමටපත් වෙලාමයි. අසහනෙන් කොහොමද සෑයීමටපත් වෙන්නේ? ඒක වඩන්න බෑ. සෑයීමටපත් වෙන ගුණේ වඩන්න ඉතල සෑයීමටපත් වෙන්න ඕනේ. වාඩිලා සෑයීමටපත් වෙන්න පස්සේ ඒක වඩන්න පුළුවන් කියලා ගුරුවරයා ගියා. පස්සේ මම කල්පනා කරන හැමතැනම තියෙන්නේ මේ අපිට සතුටදායක දේවල් හැයෙනවනම් අපි සන්තෝෂ වෙනවා. අපාස නින්දා ලැබෙනකොට කම්පා වෙනවා, දුක් වෙනවා. අපිට හොඳයි නම් අපි එතන ඉන්නවා. ගැලපෙන්නේ නැත්තම් දමල ගාලා යනවා. මිනිස්සු අපට ಗುಣ කියනවනම් ඒ මිනිසුන්ගේ ජීවිතය දෙනවා. අපිට නින්දා අපාස විවේචන කරන ඒ මිනිසුන්ගේ ජීවිතය ගන්නවා. මේක තමයි මේ ලෝකයේ හැමතැනම තියෙන ප්‍රශ්නේ. දැන් යා නොදැනුවත් මේ වඩන්න අටලෝ දාම. දැන් බුදුහාමුදුරුවෝ කියන ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, කැමැත්ත, අකමැත්ත, දුක සැප දැන් මේකනේ යා වඩන්නේ. එයාට තීරණ මේ ලෝකයේ මේ දෙකට ගැලපෙන්න ඕනේ. සන්තෝෂ වෙනවා. එහෙම නැත්නම් සෑයීමටපත් වෙනවා කියලා කියන්නේ මේ දෙකට එක වාගේ ඉන්නවා. මේ දෙකම අපට පරිසම් දෙන්න තියෙන ධර්මතාවය මේ දෙක තුල එක විදිහට ඉන්නවා කියන මේ කාරණාව අවබෝධ කරනවා. පස්සේ යට තේරෙන ගුරුවරයා එදා අපට අපාස කළා. අඩුපාඩු දැක්කම ප්‍රසිද්ධිය අපේ අඩුව කිව්වා. ආත්මගරුත්වය නැති කළා. ඒකට මං කම්පා වුණා. හැබැයි ගුරුවරයා මට ප්‍රශංසා කළා නම් අදත් මම මෙතන ඉන්නවනේ. එනම් මේ හඩුව තමයි හදන්න තියෙන්නේ. ඒ හැම මොහොතෙම අපට ලැබෙන යහපත හයාපත දෙකම එකම මානසිකත්වයෙන් ගන්නවන ඒක තමයි සෑයීමටපත් වෙන එක කියලා යට තේරුණා. වටහා ගත්තා. ගුරුවරයා එනවා පින්ඩ පාත්‍රය කරගෙන. ඇවිල්ලා පාත්‍රය දෙනවා යාට. එයා අහනවා ස්වාමීනි ඔබ අද මගේ ශ්‍රාවකයෙක් එන බවත්, ඒ ශ්‍රාවකයා හේතුඵල ධර්ම තේරුම් ගන්න බවත්, මේ හැම දේ තුලින්ම සෑයීමට පත් වෙන සම්මාදිටියට පත් වෙන බවත් මං කල්ැතුව දන්න මේ එළියට බැස්සේ ඔයා සම්මාදිටියට පත් වුණාම මට දාන්න දෙන්න. මේ දාන්නේ ඔයා වෙනුවෙන් ගියේ. මේක ඔයාට මට බඩගින්නේ නැ මේක වළඳන්න කියලා දෙනවා. එතකොට තමයි ගෝලයාට තේරුනේ ගුරුවරයා මොනතරම් මා කරුණාව. එතකොට පින්ඩපාත ගිය මට නොසලකා නෙමෙයි. මාව අවතක්සේරු කළා නෙමෙයි. අවුන්කම් දෙනු. මට මේක වැඩෙන බව එයා කල්ැතුව දන්නවා. වැඩුනම එයා ආර්ය කෙනෙක්. එයාට දාහන දෙන්න ඕනේ. ඒකට කල්ැතුව මේ ගේන් තින පින්ඩපාති. මේ වගේ අපේ ජීවිතේ අපි ඔයන දේ මේ වෙනකොටත් ලැබිලා. මේ වෙනකොටත් ලැබිලා. අපි අවබෝධ කරගන්න උත්සාහ කරන ධර්මයේ දැනුත් අපි ළඟ තියෙනවා. නමුත් අපි හැමතැනම හොයනවා. රාත් වෙන්න ඕනේ, රාත් වෙන්න මොකද ක්‍රමය කියලා අපි හොයනවා නේද? මොකද රාත් වෙන්න තියෙන කරන්න තියෙන හොඳම දේ. දැන් කෙනෙක්ට රාත් වෙන්න ඕන. හොඳ ප්‍රශ්නයක් මේක. දැන් මට රාත් වෙන්න ඕන නම් මම මොනවද කරන්න ඕනි සෙල්ලම්? දැන් රාත් වෙන්න ආපු කෙනා රාත් වෙන්න කරන්න ඕනේ මොකද්ද කියලා දැන් නැත්නම් ඒව රාත් කරන්නේ කොහොමද? ඒ කියන්නේ රාත් වෙන්නේ නැහැ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරනේ. ප්‍රශ්නේ තේරුන්නේ නැහැ තාම. රාත් වෙන්න ඕනේ කියන කෙනා එයා මොනවද කරන්න ඕනේ රාත් වෙන්න? මොනවද වඩන්නේ? මම ශ්‍රවණය කරනවා ඔබ වහන්සේ දේශකයන් වහන්සේ. දැන් මට කියන්න රාත් වෙන්න මොනවද කරන්න ඕනේ? ඒ වගේ සරල ප්‍රශ්න මිට කලින් ඇයිලම නැද්ද? ලොකු ප්‍රශ්න විතරයි දන්නේ. ඒකට තමයි උත්තර හොයන්නේ. සරල ප්‍රශ්න නෙමෙයිවා. ඉතල සරල දේවල් දැනගන්න එපා. එහෙම කාගම තාලත් නැද්ද? නිකන් විතර කියන්න අපිට තව වෙලා තියෙන ඕන තරම්. කෙලස් කියලා ඔබ වහන්සේ කියන්නේ මොනවද? දැන් කෙලස් කියන එකෙන් අදහස් කරන්නේ මොනවද? දැන් මේවට උත්තර දැනගත්තොත් තමයි අරක වැටෙන්නේ. හේතුඵල ධර්ම වඩනවා කියන්නේ සම්මාදිට්ඨිය කසින් සෙල්ලම් කෙනෙක් නෙමෙයි යා. එයාට ගොඩාක් ප්‍රඥාව ඕනේ. ඒ ප්‍රඥාව තමයි අවදි කරන්නේ. කෙලස් වශයෙන් ඔබ වහන්සේ නිර්වචනය කරන්නේ මොනවද? කිසිම දෙයකට අවුෙන්නේ නැතුව ඉන්න ගුණයට මම ලෝභයි. දැන් මං අවුලා දෙන්නේ. හැමදේම දන් දෙනවා. ඒ දාන පාරමිතාට මම ලෝභයි. දැන් එයාට ඉතුරු වෙලා තියෙනවද? එකතු වෙලා තියෙන මොකවත් නැහනේ. දැන් මේ ලෝභය කොහමද බෝවන්ස කෙලස් කියලා කියන්නේ? ඒක කෙලස් කියන ගන්නට තියන්න පුළුවන්ද? කෙලස් කියලා කියන ඒ වචنين ඔබ වහන්සේ අදහස් කරන්නේ මොනවද? ඒක තමයි ඒක කෙලස් කියලා ඔබ වහන්සේ නිවැරදිවම ඒක කියන්නේ ඇයි? මේවා කෙලස්මයි. ඒ තීරණය ආවේ කොහොමද? ප්‍රාප්තෙන්ද ඔබ වහන්සේට සාපේක්ෂව. වෙන කෙනෙකුට අපි අත්හැරිමුකෝ. දැන් ශ්‍රවණය කරන කෙනාට සාපේක්ෂව කියන්න එපා. ප්‍රාප්තෙන්ද කරන්න තියෙන එකම එක දෙයයි. සරල දෙයක්. තමන්ගේ ජීවිත කාලෙම විද්‍යාව තියෙනවා. ඒක මට අමතක වෙනවා. අමතක වෙන්නේ නැතුව මම විද්‍යාවේ ඉන්න බව දැනගන්න ඕනේ. ජීවිත කාලෙම මම විද්‍යාවේ ඉන්නවා. හැබැයි ඒක අමතක වෙලා මට. ඒ මතකේ නැහැ. මම ජීවිත කාලෙම විද්‍යාවේ ඉන්න බව එයා දැනගන්න ඕනේ. දැන් 100න් ඉන්නවා කියලා කියන්නේ 100න් ඉන්න කියලා වෙනම ක්‍රියාවක් තියනවාද? දැන් නිකන් නාන්න වෙනම ක්‍රමයකට 100න් නාන්න වෙනම ක්‍රමයකට. නිකන් තේ බොන්න එක ක්‍රමයකට 100න් තේ බොන්න එක ක්‍රමයකට. නිකන් කතා කරන එක ක්‍රමයකට 100න් කතා කරන වෙනම මේ ව්‍යාකරණ තියෙනවා වෙනම වචන සෙට් එකක් තියෙනවා. එහෙම තියෙනවද? අර වචන සෙට් එකමනේ. අර විදිහටමනේ තේබොන්නේ. අර විදිහටම නාන්නේ. ඒකෝ එකම ක්‍රියාවලියක්නේ. අරක දන්නේ නැ මේක දන්නවා. එච්චරනේ වඩන්න තියෙන්නේ. සතර ඉරියවෙන් 100න් හිටියාම දැන් වැඩ ඉවරද නැද්ද? කොහොමද මේ පොඩ්ඩ අපිට තේරුන්නේ නැහනේ. ප්‍රාර්ථෙන්න මොනවද කරන්න ඕන කියලා එතකොට මේ ලෝභ දේශ මොහ අයින් කරලා කර්මය අපි හේතුඵල ධාමෙන් දැකලා ඒකට අනුව පටිච්ච සමුප්පාදයෙන් අපි මේක ජාති ජරා භව නිරෝධ කළා. දැන් ඕම එක පටලනවා. ගුරුවරයා කල්පනා කරන ඔක්කොමඩ කලි මම වනාගත වෙන්න වෙයි. මගේ ඔළුව අවුල් කරන ගෝලියෝ ටිකක් ඇවිල්ලා නැත්තරම ගුරුවරයාගේ ඔළුව අවුල් කරනවා. ඒකක් නෙවෙයි දෙවුනේ. මම ජීවිත කාලෙම විද්‍යාවෙන් ඉන්නවා. ඒ බව මම දන්නේ. දැන් ඔබ වහන්සේ පම්පාස් වෙනකොට ඔළුව තෙමෙන්නේ නැතු පම්පාස් වෙලා තිනවද? එතකොට ඔබ වහන්සේ 100න් එක කරලා තිනවනේ. සබන් දානකොට මේ පැත්තට සබන් ගාලා තින මේ පැත්තට සබන් ගාලා නැහැ. එහෙම තිනවද? 100න් වෙලානේ. පම්පාස් වල එහෙම යනවා. රෙදි මොකවත් නැපින්න පාත් යනවා. එහෙම ගින් තිනවද? එතකොට ඒව හරියට පිළිවෙලට ඒව මාරු වෙනවා නම් ලස්සනට ඒ ඔක්කොම ටික වෙනවා නම් ඉසරමුල් ඔක්කොම ලස්සනට බෑ වෙනවා නම් ඔක්කොම හරියට වෙනවා නම් 100 තිබිලාද නැද්ද? හැබැයි ඒක දැනගෙන ඉතියනේ. දැනගෙන ඉතපු නැති ප්‍රශ්නේ විතරයි අපි ඉස්සඳන්නේ. 100 ඉස්සඳන්න යන්නේ. මගේ 100 මට අමතක වෙනවා. මගේ 100 මට අතහැරෙනවා. ඒ අමතක වෙන දේ ඒ අවිද්‍යාව පවතින එක දැනගන්නවා. දැනගත්තම අර විද්‍යාව වෙනවා. සතර ඉරියෙන් 100 පවතන එක. ඒක තමයි රාත් වෙන්න කරන්න තියෙන වෙන මොකවත් නෙමෙයි. සතර ඉරියෙන් 100න් ඉන්න කෙනාට කෙලස් වෙනවද? දැන් කෙනෙකු දෙය ගණ්ඩ 80 තියෙන්න එපා. දැන් එයා දන්නවා නම් මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි. මම වයසට යනවා මැරෙනවා. මේ ගත්ත දේ පරිසංකලකට වැඩක් නැහැ. මම තියලා යන්න වෙනවා. එතන තියලා යනවා මෙතන තිබුණාම හොඳයි කියලා දන්නවනම් හොරකම් වෙනවද? ඒ කාන්ත වශයෙන්ම මම බැන්නොත් මට බැනුම් ලැබෙනවා. ගැව්වොත් මට ගුටි හම්බෙනවා. මම කරන හැම දෙයකම මට තේ ප්‍රතිඵල හම්බෙනවායි කියන සීය තිබුණාම සත්වෙන්සා කරනවද? සීය නැති නිසා අවිද්‍යාව නිසා නේද මේ ලෝකෙ ඔක්කොම වෙන්නේ? දුරු කරන්න තියෙන අවිද්‍යාව නේද? ඒක රාත් වෙන්න අවිද්‍යාව නේ දුරු වෙන්න ඕනේ. අවිද්‍යාව දුරු වෙන්න අපි මොනවද කරන්නේ? අවිද්‍යාවට මොකවත් කරන්නේ නැහැ. පවතින විද්‍යාව දැනගන්නවා. දැනගත්තම අරක නිකන් යනවා. ඇත්තටම පිපාසෙ තියෙන කෙනා පිපාසෙට මොනවද කරන්න ඕනේ? පිපාසෙ තියෙනවා. පිපාසෙ තියෙන කෙනා පිපාසෙට මොනවද කරන්න ඕනේ? පිපාසෙට මොකුත් කරන්නේ නැහැ. කුසට බඩ පිරෙන්න වතුර ටිකක් බොනවා. වතුර ගත්තාම අර පිපාසෙ කිනික නැති වෙනවා. පිපාසෙ නැති කරන්න බෑ. වතුර බිව්වම පිපාසෙ නැති නේ. ඒක හැමෝම දන්නවා. ඒ ටිකවත් අපි දැනගෙන හිටියේ නෑනේ. වතුර බිව්වම පිපාසෙ නැති වෙනවා. පිපාසෙ නැති කරන්න ක්‍රමයක් නෑ. වතුර බිව්වොත් පිපාසෙ නිකන් නැති වෙනවා. ඒක වතුර බීපු නිසා ඉබේ විසඳන ප්‍රශ්නයක්. ඒක කවුරුත් විසඳලා නෑ. මේකත් අර කියන ධර්මතාවයක්ම තමයි. පිපාසෙ නැති කරන්න ලෝකෙ කිසිම ක්‍රමයක් නෑ. හැබැයි ආක දින ප්‍රශ්නයක්. අර වතුර ටිකක් අරන් මේ ඇඟට ඇතුල් කරනවා. එහෙම වතුර ටිකක් ඇතුල් කරාම අර පිපාසිකින් තේට්ටු යනවලු. ප්‍රශ්නෙට මේ උත්තරේ දීලා තින්නේ වෙන ප්‍රශ්නයක් නිර්මාණය කරනකොට මේකට ඒක උත්තරේ වෙනවා. බලන්න ප්‍රශ්නයකට තව ප්‍රශ්නයක් දැන් වතුර බොනවා කියනක ප්‍රශ්නයක්. වතුර බොනවා කියලා ප්‍රශ්නයක් හදනකොට පිපාසිකින ප්‍රශ්නෙට මේක උත්තරේ වෙනවා. මේක තමයි මේකම තමයි එතනත් අදන්නේ. අවිද්‍යාවට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මිනිස්සු ඉපදෙනවා. සංසාරේ දුක අට ගන්නවා. සංසාරේ දුක අටගන්නේ ඉපදෙන්නේ අවිද්‍යාව හේතු නිසා. එහෙම නේද? එතකොට දැන් මේ අවිද්‍යාව කියන ප්‍රශ්නේ උත්තරයක් නෑ. අවිද්‍යාව අයින් කරන්න ක්‍රමයක් නෑ. ඇයි? අවිද්‍යාව අයින් කරන්නත් අවිද්‍යා ක්‍රමයක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නෑ අවිද්‍යාව අයින් කරන්න. අවිද්‍යාව අවිද්‍යාවෙන් අයින් කරාම හරියනවද? ඒ නිසා අපි මොකද කරන්නේ? විද්‍යාව වඩනවා. වෙන ප්‍රශ්නයක් හදනවා. ආත්පසින් අපිට හිතා ගන්න බැරි වෙන ප්‍රශ්නයක් තමයි මේ විද්‍යාව කියන ප්‍රශ්නේ. අරකට අනිවාර්යම මේ විරුද්ධ පැත්තේ තියෙන එක. විද්‍යාව දියුණු වෙනකොට ඒ විද්‍යාවේ ප්‍රතිසතය අපි තුල වැඩෙනකොට අවිද්‍යාව මොකද වෙන්නේ? පා වෙලා යනවා. පිපාසෙට මොකවත් කළේ නැහැ. ආක තියෙන හැලෙන් වතුර ටිකක් බිව්වා. වතුර බිව්වාම අර ප්‍රශ්නේ විසඳුණා. පිපාසෙ අයින් කළේ නැහැ. වතුර බීපු නිසා අර ප්‍රශ්නේ පිපාසෙ කියන ප්‍රශ්නේ විසඳුණා. විද්‍යාව වඩපු නිසා සතර ඉරියව්වේ විද්‍යාවෙන් ඉටපු නිසා අවිද්‍යාව පා වෙලා ගියා. ඉපදීම නැවතුණා. සසරෙන් එතර වුණා. විද්‍යාව අයින් කළාද නැහැ? ඒ ප්‍රශ්නේ තියෙදි වෙන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රහුණ කළේ. දැන් හේතුඵල ධාමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා. හේතුඵල ධාමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා. දැන් අපි කමඨාන දැන් නිවැරදිව වඩමු. දැන් මේ ටික පැහැදිලිද? පැටළුණාද? හරි. හේතුඵල ධාමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන ආර්ය ශ්‍රාවකයා දකින්නකොට එයාට පේන්නේ මොනවද? නිවැරදි. හැබැයි පේන දේවල් ඔක්කොම මොකද්ද? නෑ, පේන දේවල්. පේන දේවල් මොනවද? රූප තමයි, භෞතික වස්තු, මිනිස්සු ඔක්කොම ඉන්නවා. පේන දේවල් මොනවද? හේතු. ඇයි? තාම්මන් දැක්කේ නෑ. දැන් මේ මෙන්නකොට පිටිපස්සේ ගොඩාක් දේවල් තියෙනවනේ. ඒවා පේන දේවල්නේ. දැන් ඒවා අංගලා තියෙනවද? අර නොපෙනී ඉන්නවා වගේ. අර ඉන්නවනේ ඉරිදීගෙන් නොපෙනී ඉන්නේ. ඒ වගේ දැන් නොපෙනීද තියෙන්නේ? නෑනේ, ඔක්කොම පේන්න තියෙනවනේ. දැන් ඒ පේන්න තියෙන දේවල් මම දැක්කද? නෑනේ. එහෙනම් තාම ඵලයක් අටගත්තේ නෑනේ. එන ඒවා මොනවද? හේතු. දැක්කාම ඵලය. මේක තමයි සමීකරණේ. පැහැදිලිද? ඒ කමඨානේ සරල සමීකරණයක් තියෙන්නේ. මම දකින්නකම් හේතු. දැක්කට පස්සේ ඵල. මම අහනකම් ඒ හැයින දේ දැනගන්නකම් ඇයින ඔක්කොම හේතු. අසුවලා මෙහෙම කිව්වා ඵල. ඇයි? අර ඇයිච්ච දේ තුලින් මේ මේකක් දැනගත්තා. ඒකෙන් ඵලයක් නිර්මාණය. මෙන්න මේක මේ සමීකරණය හොඳට සිහිය තියාගන්නවා. දැන් දකින්නවා. දැන් දකින්නවා. පින්නපාතම අපිට හම්බෙන්නේ දේ අපි දැනගන්නවනේ. ඒ දැනගත්ත දේ මොකද්ද? හේතු ඵල ධාම. අර සමීකරණයට සාපේක්ෂව හේතුයි ඵලයයි දෙක එකට තමයි මේක හම්බ වුනේ. ඇයි? හම්බෙන්නේ නැති තාක්කල් එයාලම තියෙනකන් හේතුව. එයා ගත්තා. ඒ නිසා එයා දෙනවා. තාම දුන්නද? නැහැ. එයා ළඟ තියෙන පින්ඩපාතේ. හේතුවත් ඵලයක් තියෙනවා. හැබැයි හේතුව විතරයි තාම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඵලේ ක්‍රියාත්මක වුණේ නැහැ. මම දුන්නා. ඒ නිසා මට ලැබෙනවා. තාම දුන්නා. හේතුව තියෙනවා. ඵලය තියෙනවද? දැන් පාත්‍රය වැටිලා නැහැනේ. ඵලය තාම අටගත්තේත් නැහැ. එහෙනම් හේතු දෙක දෙපැත්තේ තියෙනවා. ඵල දෙක තාම ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි එක ඵලයක් ක්‍රියාත්මක වෙනකොට ඒකට සාපේක්ෂව අනිත් ඵලෙත් ඒක ක්‍රියාත්මක වෙනවා. මම ගන්නකොට දීපු දේ මට ලැබෙනවා. එයා දෙනකොට එයා ගත්ත දේ එයාට දෙවෙනවා. ඵල දෙකම ක්‍රියාත්මක වෙනවා. ඇයි? හේතු දෙකක් තිබුණාම ඵල දෙකක් නිර්මාණය වෙනවා. හැබැයි එක ඵලය තුලින්ම දෙකම ක්‍රියාත්මක වෙනවා. මේක පැහැදිලිද? එහෙනම් හැම මොහොතෙම අපි දකින හැම දෙය තුළම කර්ම දෙකක් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? මගෙත් එක්ක ගනුදෙනු කරන භෞතික වස්තුව, එම නැත්තම් පණතින සත්වයා, එයාගේ හේතුඵල ධර්මකුත් එතනට ක්‍රියාත්මක වෙනවා. හේතුවක් තිබුණා මේ කාරණාව කියන්න. දැන් කියනවා වචන යනවා. හේතුව දැන් ඇහෙන වචන ටික ඵලය. මේම දෙයක් අහන්න හේතුවක් තිබුණා, ඒ නිසා ඇහෙනවා. හේතුව ඇහෙන එක ඵලය. දැන් කියන්නාටයි අසන්නාටයි සාපේක්ෂව හේතුඵල ධර්ම දෙපැත්තෙම ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මේක දැක්කේ නැත්නම් ඒත් මේක වැඩෙන්නේ නැහැ. හේතුඵල ධර්මයෙන් වඩන කෙනා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ, දැනගන්න තාක්කල් හේතුව, දැනගත්තාම ඵලය. ඇයෙන තාක්කල් ඒක හේතුව. ඇයෙන බව දැනගත්තාම ඵලය. දැනෙන්නේ ඔක්කොම හේතුව. දැනෙන දේ දැනගත්තාම ඵලය. සිතෙන්නේ ඔක්කොම හේතු. සිතන බව දැනගත්තාම ඵලය. දැන් මේ කාරණාව දැනගත්තාම එක පියවරක් උඩට ආවා. දැනගත්ත දේ දැකපු දෙයක් නම් ඒ දැකපු දේ හේතුවට අනුවනේ දැක්කේ. හේතුවයි ඵලයයි දෙක එකට තමයි මේ පේන්නේ. මට ඔබ වහන්සේ පේනවා. පේන්න තිබුණා. ඒ නිසා ඔබ වහන්සේ කොහේ ඉපදුණා, කොහේ රටේ හිටියත් ඒක දැන් මෙතන වෙලා මට පේනවා. එහෙනම් මේ දකින්න තිබිච්ච ඵලය ඒ හේතුවට සාපේක්ෂව නම් පේන්නේ හේතුඵල ධාමෙන්. ඵලය දකින හැම මොහොතෙම ඒ හේතුවත් එක තමයි දකින්නේ. මේක ආයතන හයෙන් පුරුදු කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පුරුදු කරනවා. මේක දෙවනි ස්ටෙප් එක. තුන්වෙනි පියවර තමයි මේ ප්‍රඥාව තවත් ටිකක් පියවරට උඩට ගේනවා. මගේ හේතුඵල ධාමෙන් මන් දැක්කේ දැන් අනිත් එක්කෙනාගේ හේතුඵල ධාමයක් දකිනවා. මේන් එක ක්‍රියාත්මක වෙනකොට අර පැත්තේ හේතුඵල ධාමයක් ක්‍රියාත්මක වෙනවා. මේක දකිනවා. ඇයි මේ දෙක දකින්නේ? මේ දෙක දකින්න තව බැරිද? බෑ. ඇයි? අන්ත දෙකෙන් ලෝකය ඇදලා තියෙන්නේ. අත්තකල මතානු කාමසුකල්ලිකානු කියන අන්ත දෙක එකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම ගත්ත නිසා මන් දෙනවා. මම ගත්ත නිසා මම දෙනවා. එයා දුන්න නිසා ගන්නවා. එයාට කුසල් මට අකුසල්. කොහොමද ඒක කරකෙන්නේ නැටි? අන්ත දෙක එකට තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මාර වැඩෙ මෙච්චර මාංශේලා පුටුව සල්ලි දීලා අරන් ආවා. එළිය වැටෙනකොට මේ ඔරු ඇවිල්ලා වහලෙන් බැලලා මේක අරන් ගිහලා කියලා දැන් මිනිස්සෙක් එළියට ඇවිල්ලා හන්නනවා. දුක් කියනවා. ඒකට කියන විලාප දොඩනවා කියලා. 3500ක් දීලා අරන් ආවා. දවස් දෙකක්වත් පාවිච්චි කරන මේ හොරු අරන් ගිහිල්ලානේ. කුළු කැට දෙක අයින් කළා මේ මිනිස්සයා මේ කඹේ දාලා උඩින් අරන් ගිහිල්ලානේ කියලා විලාප කියනවා. දැන් ඇත්තටම මේ මිනිස්සයා ගත්තා. මේ මිනිස්සයා ගත්තා කාගේ හරි පෙර සංසාරේ හේතුවක්. ඵලය අයිමි වුණා. අර මිනිස්සයා කාට හරි දුන්නා. ඒ මිනිස්සයාට ඒක ලැබුණා. හැබැයි දුන්නොත් දාණය, නුදුන්න දේ ගත්තොත් අදින්නා දාණය. දැන් මේ මිනිස්සයා නුදුන්නානේ. දුන්නේ නැහනේ. එහෙනම් මේ මිනිස්සයා දන් දුන්නේ නැහැ. අර මිනිස්සයා නුදුන්න දේ ගත්තානේ. අදින්නා දාණය වුණා. බලෙන් දීපු දෙයක් බලෙන් ගත්තා. බලෙන් ගත්ත දෙයක් බලෙන්ම දුන්නා. එතන දෙපැත්තෙම හේතුඵල ධාම තියෙනවා. මේ හේතුඵල ධාම හරියට දැකපු කෙනා මේ මිනිස්සයාට බයින්නවද? පුටුව පරිස්සමෙන් තියන්න එපාය. ඒක ළඟ තියාගන්න එපා. ඒක ගැටගාලා දම්වල කිබ්බේ දාලා තියන්න එපා කියලා මෙයාට බනින්නෙත් නෑ. ඇයි මිනිස්සු ගෙවල් වලට පැන හොරකම් කරන්න කියලා ඒ මිනිස්සුන්ට බනින්නෙත් නෑ. ඇයි හොරා මෙච්චර ගෙවල් පව කරන ඇල මෙතන හොරකම් කළේ? ගෙවල් 150 පව කරන ඇල අරගෙන මේ වාලෙම බයින්නේ ඇයි ඒ මිනිස්සුන්ට එහෙම ආවේ? ඒ කියන්නේ හේතුඵල ධාමට අනුව අරක ක්‍රියාත්මක වෙන්න මෙතනයි හේතුව තිබුණේ. වහල තුනකට උඩින් ඇවිදගෙන ආපු මිනිස්සුන්ට ඇයි කලින්ම පළවෙනි වාලෙම බයින්න බැරිද? ඇයි එච්චර දුර ආවේ මේ මිනිස්සයා? එහෙනම් මේක පෙර සංසාරේ හේතුඵල ධාමට අනුව වෙච්ච දෙයක්. ගත්ත කෙනාගෙන් තමයි ගෙනෙන්නේ. දුන්න කෙනාට තමයිලු ලැබෙන්නේ. මෙයා ගත්ත කෙනා. ඒ නිසා තමයි මේ ගණුනේ. දෙන්න නැතුව ගණුනේ. පින්ඩපාතේ ලැබෙන්නේ ඇයි? දුන්න නිසා. දාණයෙන් දුන්නාම දාණයෙන් ලැබෙනවා. අදින්නා දාණයෙන් ගත්තාම අදින්නා දාණයෙන් ගෙනෙනවා. මෙන්න මේක දැකපු කෙනා දෙපැත්තට මුකුත් කෙනා පාඩු යනවායි. එයා දන්නවා මේ කතන්දරේ මොකද්ද කියලා. එහෙනම් මේ දෙපැත්තෙම හේතුඵල ධාන් දෙකක් ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ සසර පවතින මේක දැනගන්නවා ඒ තාපසයා. ඇයි ඒක දැනගන්නේ? හන්ත දෙකෙන් මේක ක්‍රියාත්මක වෙන නිසා. එක පැත්තේ කුසල හේතුඵල ධාම ක්‍රියාත්මක වෙනවා නම් අනිත් පැත්තෙන් අකුසල හේතුඵල ධාම ක්‍රියාත්මක වෙනවා. මට බැනුම් ලැබෙනවා, දරා ගන්න බෑ, දුකයි. බැන්නා, හේතු ඇදුවා, බැනුම් හේනවා, ඵලය පරිසම් දෙනවා, අකුසලෙන් පරිසම් දෙනවා. අර මනුස්සයාට බැනුම් ලැබිලා තියෙනවා. ඒ මනුස්සයාට බැනුම් ලැබිලා තියෙනවා. ඒ මනුස්සයා බැනුම් ටික ආපහු දෙනවා. ඒ මනුස්සයාගේ කුසලෙ පරිසම් දෙනවා. ඒ මනුස්සයාට කුසලේ නම් මට අකුසලේ, මට අකුසලේ නම් ඒ මනුස්සයාට කුසලේ. මොනවා කරන්නද? ආම්බුරම්ම දාම එනවා. ඉතින් තියෙන දේ ඉතින් දෙන්න එපා. අද මෙච්චරයි තියෙන අපට කණ්ඩායම් නැහැ. ඉතින් ආම්බුර වැඩලා ඉතින් යන්නෙත් නැහැ දෙනකන්. ඒ මනුස්සයාරි අමාරුවෙන් වේදනාවෙන් දෙන්නේ, දුකෙන් දෙන්නේ පින්ඩපාතේ. ඒ මනුස්සයාට අකුසලේ පරිසම් දෙනවා. ආම්බුර පෙර සංසාරේ ගොඩක් දීලා, සීවලි මාරාතම්මස ගොඩක් දීලා, ඒ නිසා උන්වහන්සේට ඒක ලැබෙනවා. උන්වහන්සේට කුසල් පරිසම් දෙනවා. අර මනුස්සයා අඬාඬා දෙනවා, අකුසල් පරිසම් දෙනවා. එක පැත්තක කුසල් නම් අනිවාර්යම අනිත්‍යන්ත අකුසල්. ඇයි? අත්තකල මතානියෝගේ තියෙන පැත්තේ අනිත් එකේ මොකද? කාමසුකල්ලිකාන. කාමසුකල්ලිකාන තියෙන එකේ අනිත් පැත්ත අත්තකල මතාන. මේක දකිනවා හේතුඵල ධාමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකයා. මට කුසල් පරිසම් දෙන හැම මොහොතෙම අනිත් එක්ක නඩ අකුසල් පරිසම් දෙනවා. මට අකුසල් පරිසම් දෙන හැම මොහොතෙම අනිත් කෙනාට කුසල් පරිසම් දෙනවා. මෙන්න මේ අන්ත දෙකෙන්ම දකිනවා හේතුඵල ධාම. හේතුවයි ඵලයයි දෙක එකට ක්‍රියාත්මක වෙන්නේ මේ මම දකින්නේ ඵලය නෙමෙයි හේතුවත් එක්ක දකින්නේ මේක දකිනවා. දකින තාක්කල් පෙනෙන ඔකම හේතුව. හැයෙන දේ දැනගන්න තාක්කල් ඇයෙන හැම එකක්ම හේතු මේකත් දකිනවා. ඒ ආර්ය ශ්‍රාවකයා මේ පියවර තුන වැඩුව අනාගාමි වෙනකන් යන්න. හේතුඵල ධාමෙන් කෙනෙක් නිරෝධ සමාපත්තියට එන පියවර තුන. සෝවාන් ඵල ඉසෙල්ලා කිව්වේ මොකද්ද? පළවෙනි ඵලේ තේරිච්ච එක කියන්න මට. අර මිනිස්සෙක් එළිය වැටෙනකම් රාමායනේ කියලා තිනවා. එළිය වැටෙනකම් කියලා කියලා මේ මනුස්ස උදාහරණ උපමා වලින් රාවණ කතා රස කර කර කියලා උදේ නිදි කිරාගෙන ආයයිලු. ඇව්වලු මේ හරි ඔක්කොම කතාව පෑදිලි රාමට සීත මුණ නැකමද කියලා ඇව්වලු. අර මනුස්සට පොළොව පටාගෙන නැන්දිත මෙච්චර කියලා අර ටික මතක ඉතල නැහැ. එහෙම එකක් නෙමෙයි ඇව්වේ. දකින්නකම් දකින්නකම් ඇස් දෙකෙන් දිට්ඨියෙන් සම්මා දිට්ඨියෙන් ඇස් දෙකෙන් මේ රූප දකින්නකම් හේතු දැක්කාම එතකන් ඒක හේතුව පස්සේ නෑයි දැක්කේ නෑනේ. ඵලය නිර්මාණය වෙන්න බෑ. කාන්තාවක් අඩ නිරුවතින් යනවා. දැක්කේ නෑ. හැබැයි ඒක පේන්න තියෙන එකක්. එයා යනවනේ. එන පේන්න තියෙන එක. හැබැයි දැක්කේ නෑ. රාගය දුනද? ඵලය නිර්මාණය වුනේ නෑ. හේතුවක්. දැක්කා දැක්කාම කෙලෙසයක් ආවා. එක්කෝ රාගය ආවේ නෑ. විවේචනයක් ආවා. බලන්නක පාර යන්නවත් දන්නේ නැති විවේචනයක් ආවා. දැන් ඵලය කටගත්තා නැද්ද? ද්වේෂය කටගත්තා. දැක්කම රාගය ඵලය කටගත්තා. අපාසයක් ඇති වුණා. ඵලය කටගත්තා. එහෙනම් දැක්කට පස්සේ ඵලය අටගන්නේ. ඇයින තාක්කල් හේතුව පවතින. ඇවුනට පස්සේ ඵලය අටගන්නවා. මේක දැනගත්ත කෙනා සම්මාදිට්ඨියට ඇවිල්ලා ඉවරයි. මේක තමයි ඉස්සල්ලාම සරුවත් ආමරන්ට අවබෝධිච්ච ධර්මතාවය. හැමතැනම හේතුඵල ධාමක් තියනවා කියලා කියනකොට හේතුඵල ධාමෙන් ලෝකේ ක්‍රියාත්මක වෙනවා කියනකොටම උනාසි ටග්ගල තේරුම් ගත්ත කාරණා මේක. පස්සේ බුදුහාමුදුරු ළඟට වැඩලා ස්වාමිනී මට ඊටු ටික වඩන්න. බුදුහාමුදුරු ළඟ ඉඳලා කමටන්නේ. ඇයි වෙන කෙනෙකුට කමටන් දෙන්න බෑ? කමටන් දෙන්න කාටවත් බෑ. තථාගතයන් වහන්සේ විතරයි සුදුසුකම් ලැබලා තියෙන සරියුත් ආමඳුරන්ට කමටන් දෙන්න. සාරිපුත් ඒ තරම් ප්‍රඥාවන්තයි. දකින්න හැම දේ තුළම හේතුවයි ඵලයයි දෙක එකට ක්‍රියාත්මක වෙන්නේ. එකටමයි මේ හැමදේම වෙන්නේ. මේක දකිනවා සකුරුදාගාමි. හේතුව වෙනමත් ඵලය වෙනමත් ක්‍රියාත්මක වෙන්න බෑ. හේතුව තිබුණාම ඵලය අටගන්නකොට මේ ඵලයේ අයිතිකාරය හේතුව. ඒක නිසා මේක ක්‍රියාත්මක වෙන්නේ. මේක නිසා එක පවතින්නේ. දෙක එකට තියෙන ධර්මතාවයක්. මේක දැක්කම සකුරුදාගාමි වෙනවා. හැබැයි ඒ හේතුඵල ධාම ක්‍රියාත්මක වෙන්නේ අන්ත දෙකෙන්. මට අකුසලෙන් ක්‍රියාත්මක වෙනකොට අනිත් එක්කෙනාට කුසලෙන් ක්‍රියාත්මක වෙනවා. මට කුසලෙන් ක්‍රියාත්මක වෙනකොට අනිත් කෙනාට අකුසලෙන් ක්‍රියාත්මක වෙනවා. මේනම් අන්ත දෙකේම ක්‍රියාත්මක වෙනවා. එකම මොහොතේ හේතුඵල ධාම. හේතුඵල ධාම කියන එක ඒකාන්තයක ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. අන්ත දෙකට සමාන්තරව ක්‍රියාත්මක වෙන එකක්. ඒකෙන් තමයි මේ විශ්වය රඳා පවතින්නේ. දුක සැප, ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, කැමැත් අකමැත්ත කියන මේ අටලෝ ධාමම මේ කියන හේතුඵල ධාමෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේක දකිනවා අනාගාමි. එතනින් එහාට යට දකින්න දෙයක් නැහැ. නිරෝධ සමාපත්තිය පිළිබඳ දැන් අපි කතා කරන්නේ. ඒකට තව මාස දෙකක් තියෙනවා. පස්සේ තමයි ඒක කතා කරන්නේ. මේ පියවර තුන හොඳට පුරුදු කරන්න ඕනේ. පළවෙනි පියවර ඉස්සෙල්ලා වඩන්න ඕනේ. මොනවද? පින්ඩපාත යනවා. දැකපු නැති දේවල් ඔක්කොම මොනවද? දැකපු නැති දේවල් මොනවද හේතු? දැක්කනේ මොනවද එක අද ඇඹරල්ලා ව්‍යංජනයක් දැක්කනේ ඒවා ඵල යනවා මොනවද එක කතා කර මිනිස් ඇවුන්නේ නැහැ ඒක හේතු අපි ගැන තමයි කතා කරන ආන්දර වඩිනවා කියලා කියන්නේ ඵල ආයතන හයෙන් මේ පළවෙනි පියවර පුරුදු කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කායානුපස්සනාව හේතුඵල ධාමය මේ වඩන්නේ සතර සටිපට්ඨානය මේ වැඩෙන්නේ හේතුඵල ධාම තුලින් හැම මොහොතෙම හැම ඉරියව්වක් තුලම මේක පුරුදු කරන්න ඕනේ පුහුණු කරන්න ඕනේ හැම තිස්සෙම මේක වඩන්න ඕනේ පැහැදිලිද